මට මෙතනදි උවමනාවක් ඇති වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා කෑල්ලක් අරගෙන රට වටේ යන ජනාධිපතිදී. පක්ෂයේ සන්ධානයේ නායකයෝ සියල්ලම මහින්ද රාජපක්ෂ මහත්තයාට අපේක්ෂකත්වය ඉල්ලුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් 99%ක් ඉල්ලුවා. අපේක්ෂකත්වයේ දෙන්න කියලා ඉතින්. දැන් මට මෙතෙන්දි තියෙන්නේ කුමක්ද? මට මෙතෙන්දි තියෙන්නේ එමනම් පක්ෂ කඩාගෙන ආයින් වෙන්න. එමනම් ඉල්ලාස් වෙන්න කලින් කිව්වා. එහෙම කළා නම් මම කිව්වා ප්‍රතිඵල මොනවද කියලා. ඒ නිසා බොහොම පැහැදිලිව මම මගේ ස්ථාවරය වෙනස් වුණේ නැහැ. ඒ විරුද්ධත්වයේ මගේ එසේමයි. මම ඒගොල්ලන්ට ඒ විරුද්ධත්වයේ පළ කළා. නමුත් මම කිව්වා පක්ෂ කඩා ගන්න නැතුව එමනම් ඕගොල්ලන්ගේ බහුතරයේ තීන්දුව ගන්න. හැබැයි මම මේ තීන්දුවට නැහැ. මම මේ තීන්දුවට එකඟ නැහැ.